สัมปูริตังปะมิสะภาเรมิตังบะเลนะวิฑฺฑันสิโยกิเลกิเลสะสัมโมหะญาBhagavato arahato sammā sambuddhassa Namo tassa Bhagavato arahato sammā sambuddhassa Namo tassa Bhagavato arahato sammā sambuddhassaBuddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmiDutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmiTatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Pānāti pātā veramani sikkhāPadaṃ samādhiyāmi Adinna dāna vermani sikkhā Padaṃ samādhiyāmi Khāme sumicchācāra vermani sikkhāPadaṃ samādhiyāmi Musāvādā vermani sikkhā Padaṃ samādhiyāmi Surāmeraya majjapamā daṭṭhānāVermani sikkhā padaṃ samādhiyāmi Sansāra sāroga vinita nisaṃ Sannita sātaṃ sucisāra desaṃSandhirakam swanna tanupalasam Sanglapadesim paname visasam Sansavigam kevalamohanasamSannāh kanmāra rane visesaṃ සංසේවි සංදාසෙ මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදං සිංහත ගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රන් පතක් ලෙද නිතර දිරෙන තුම් සදහම් දෙසන ලද වැතිර වදිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දොරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දෙවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුදු භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ එහි පස්සේ කෝපනයිකෝ පංචන්තං වේදිතම්බු විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුන් දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති ඒතේන සංසවඤ්ඤේන පාසු ත්වං රසනන්තයං ඒතේන සංසවඤ්ඤේන පාසු ත්වං රසනන්තයං ඒතේන සංසවඤ්ඤේන පාසු ත්වං රසනන්තයං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් අතකෝ අඤ්ඤතරා දේවතා අභිංපන්තාය රත්තියා අදෙක්කන්ත වන්නා කේවල කම්පංජේ ජේතවනං ඕබාසෙන්ත්වාං යේන භගවාතේනුපසංකමේ උපසංකමිත්වාං භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නා කෝතා දේවතා භගවන්තං ගාථාය අඤ්ඤවාසී බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයොන් ආකංකමානා සන්තානම් බ්‍රෝහි මංගල මුන්තමන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පෝජාච පෝජනීයානම් ඒතං මංගල මුත්තමං පතිරෝපදේශවාසෝච පුන්දේච කත පුඤ්ඤතාං අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහු සංචංච සිම්පංච විනයෝච සුසිංහිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුන්තමං මාතාපිතෝ උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුන්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුන්තමං ආරති විරති පාපා මඤ්ඤපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුන්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතං කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්තමං කන්තේච සෝවචන්සතා සමනානංච දස්සනම් කාලේන ධම්ම සාකංචා ඒතං මංගල මුන්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දස්සනම් නිබ්බාන සංජිකිරියාච ඒතං මංගල මුන්තමං පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුන්තමං ඒතාදිසානි කන්ත්වාන සම්බත්තමපරාජිතා සම්බත්ත සොන්තින් ගච්ඡන්ති සන්තේ සම්මංගල මුන්තමන්ති ඒතේන සංචවඤ්ඤේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංචවඤ්ඤේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංචවඤ්ඤේන හෝතු තේ ජය මංගලං යහනීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සංඛංච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්දේ මෙත්තං කරෝත නුසියාපජාය දිවාචරන්තෝ ච හරන්තියේ බලෙන් තස්මාහිනේ රක්ඛත අම්පමන්තං යං කිංචි වෙන්තං ඉදවා හොරං වා සංගේසු වායං රතනං පනේතං නනෝ සමන්නත්තේ තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු කන්තේච සෝවචස්සතා සමඛයං විරාගං අමතං පනීදං යදඤ්ඤකා සංඛේ මුනී සමාහිතෝ නතේන ධම්මේන සමස්තේ කිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීසං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිඛඤ්ඤමාහෝන් සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සසම්පසන්තා චන්තාරේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහඵලානි ඉදං තේ සංඝේ රතනං පනීසං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කේලෝ පටවින් සිතෝසියා චතුන් දිවාතේ අසම්ප කම්පියෝ තතෝපමන් සම්පුරි සංවදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තා නතේ භවන්නට මන්නාදියන්ති ඉදම් තිස්සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සාවස්ස දන්සන සම්පදාය සයස්සු ධම්මා ජහිතා භවන්ති සංඛාය දෙට්ඨේ විචිකිච්ඡිතං ච සීලං බතං වාපි යදන්ති කිංචි චතෝහ පායේහි ච විම්පමුන්තෝ ච සාදිතානානි අභම්බෝ ඛාතුම් ඉදං තිස්සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවං අභම්බෝ සෝතංස පටිංචාදාය අභම්බතා දෙක්ට පදංස වුන්තා ඉදං තිස්සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවං අභම්බෝ සෝතංස පටිංචාදාය අභම්බතා දිට්ඨ පදංස වුන්තා ඉදං තිස්සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා පුස්සිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මේ තතෝපමණ්ඩම්ම වරං අදේසයි නිම්බාන පරමං හිතාය ඉදං තිබුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජාමිරුල්ලින් සන්දා නිම්බන්ති දේරා යතායං පදේකෝන් ඉදම් තිස්සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානිවාය නිවරන්තරිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානිවාය නිවරන්තරිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානිවාය නිවරන්තරිංකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සච්ච වඤ්ඤේන දුක්ඛෝපසමෙන්තුතේ ඒතේන සංචවඤ්ඤේන භයාවෝපසමිංතුතේ ඒතේන සංචවඤ්ඤේන රෝගාවෝපසමිංතුතේ එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහකංස කෝපි පැලිගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බල්හැගිලා අතකෝ භගවා සායන්න සමයන් පතිසල්ලානා වොට්ටිතෝ යේනායස්මා මහකංසකෝ තේනුපසංකමි උපසංකමින්ත්වා පඤ්ඤන්තේ ආසනේ නිසීදී නිසංජකෝ භගවා ආයස්මන්තං මහකංසපං ඒතදවෝච කංචේතේ කංසප කමනියං කංචියාපනියං කංචේ දුංකා වේදනා පටික්කමන්තිනෝ අභික්කමෝන්ති පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති නමේ බන්තේ පමනියම් දයාපනියම් බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්ඛමුන්ති අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝසි සත්‍යමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතාං බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්මානාය සංවන්තන්ති පතමේ සන්ත සති සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛා භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්මවිචය සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පේති සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේතා සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉමේ කෝ කන්ත පැසන්ත බුඤ්ඤං ගාමයා සම්බදක්ඛා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති ථග්ග භගව බුඤ්ඤං ගා ථග්ග සුගත බුඤ්ඤං ගාති ඉදම වෝච භගවා අන්ත මනෝ ආයස්මා මහා කංසකෝ භගවතෝ වාසිත අභිනන්දේ බුද්ධාහි ඡායස්මා මහා කස්සකෝ සම්හා ආවාද තථාපහිනෝ ඡායස්මතෝ මහා කංස පංසසෝ ආබාදු අහෝසීති ඒතේන සංච වංජේන දුක්ඛාවෝප සමින්තුතේ ඒතේන සංච වච්චේත භයාවෝප සමින්තුතේ ඒතේන සංච වංජේන රෝගාවෝප සමින්තුතේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සංකෝ වුජෝජසෝ ජෝච සුවචෝ චන්ස මුදුවනති මානී සන්තුන්ස කෝච සුබරුච්ච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිපපුච්ච අප්ප ගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේකි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතන්ති තසාවාතාව අනවසේ සාදීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකන්තුලා දෙක්ඨාවායේව අන්දෙක්ඨායේෂ දූරේ වසන්ති අවිදූරේ බෝතාවා සම්භවේසේවා සම්දේසන් භවන්තු සුඛිතන්තාන ෆරෝ පරං නිකුම්මේත නාති මඤ්ඤේත කන්තං සිනංකං ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්කේ ඒවං ති සම්බෝතිසු මාන සම්භාවයේ අපරිමාණම් මෙත්තංච සම්බලෝකස්මි මාන සම්භාවයේ අපරිමාණම් උන්දං අදෝචතිරියංච අසම්බාධං අවේරං අසපන්තං තික්ඨං චරං නිසින්නෝ වාසයානෝ වා විගත මිද්දෝ ඒතං සතෙන් අදෙට්ටේය බ්‍රහ්ම මෙතං ඉදමාහෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ දං නහි ජාතු ගම්බ සීයම් පුනරේසීති ඒතේන සංච වංජේන ඛණ්ඩි තේවතු සබ්බදා ඒතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලම් බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ සමෝනුදෝ ඒවං සංසරණං කේවං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ සමෝනුදෝ ඒවං සංසරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ සමෝනුදෝ ඒවං සංසරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ථි මයිහං භයං සදා සම්බේතියෝ විවංජන්තෝ සම්බරෝගෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තුති භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තුති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ නක්ඛත්ථයක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නෝ පණ්ඩේ